2013 වසරේ 9 මාසේ 10 භාවනා වැඩසටහන. මිනිසාට සියලු ප්‍රශ්න උපදවන ප්‍රධාන හේතුව හේතුකාරකය තමයි මොකන්ද? මමත්වය. මේක අපි කියන්න ඕන කාරණයක් තමයි. මේක ගැටලුවක් බව, මේක ගැටලුවක් වග හඳුනාගෙන තිබුණා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්. මේක මමත්වයේ තමයි ප්‍රධාන ප්‍රශ්නේ කියලා. හැබැයි එක දෙයක් අඩුවක් තිබුණා. මොකන්ද? මමත්වේ නිදහස් වීම කියන එක හොයාගෙන තිබුණේ නැහැ. මේක තමයි ප්‍රශ්නේ කියලා හොයාගෙන තිබුණා. කොහොමද නිදහස් වෙන්නේ කියලා හොයාගෙන තිබුණා. ඒක හොයාගත්තේ බුදුහාමුදුරු. ඉතින් ওই මමත්වේ නිදහස් වෙන්න තමයි හැමදේම මිනිස්සු අතහරිනවා කියලා කරන්නේ. ඊට පස්සේ නිර්වස්ත්‍රව ඉන්නවා ඉන්නේ. ඊළඟට ආලෝකය සදාකාලිකයි කියලා හිතලා ආලෝකය කියලා කසීන වඩන්නේ. සුළඟ සදාකාලිකයි කියලා හිතලා වායෝ කියලා කසීන වඩන්නේ. අවකාශයේ සදාකාලිකයි කියලා අවකාශෝ කියලා කසීන වඩන්නේ. ඒගොල්ලෝ අර මමත්වේ නැති කරගන්න. ඒගොල්ලෝ හිතුවා එතෙන්ට මනස දැම්මහම ඒකෙන් මමත්වේ නැති වෙයි. මනස සදාකාලික බවට පත් වෙයි. එහෙම නැත්නම් මෝක්ෂයක් නිර්වාණයක් ලැබෙයි කියලා. මේ බුදුරජාණන් වහන්සේ උපදේශ මතින් සිද්ධාර්ථ කුමාරයාණන් මුලින් කටයුතු කළා. ඊට පස්සේ ඒ උපදේශවල තියෙන අත්දැකීමුත් අරගෙන ඒ උපදේශ පහු කරගෙන ගිහිල්ලා සොයන් අධ්‍යයනයේ කියදෙනවා තමන්ගේ මනස ගැන. ඒ සොයන් අධ්‍යයනයේ තමයි බුද්ධත්වයට කරා ගමන් කිරීමේ ඔය සස්වත්තේ සඳහන් වෙන්නේ. ඒ අධ්‍යයනයේදී මොකක්ද අධ්‍යයනය කරේ? ඔව්, තමාගෙන අධ්‍යයනය කරා. දැන් මම කැලේ ඉන්නේ. ඒ වුණාට මට යසෝදරා දේවිය මතක් වෙනවා. රාහුල කුමාරයා මතක් වෙනවා. ඒ කොහොමද මන්ද මතක් වෙන්නේ? මට බය හිතෙනවා වෙලාවක. දැන් හිත වීරියෙන් හිටියද බය හිතෙනවා. ඇයි මට බය හිතෙන්නේ? නැවත නැවත ඒව මතක් වෙන්නේ කොහොමද? සමහර දේවල් මතක් වුණාම ඒ හැම මතකයක්ම එකම ස්වරූපයෙන් මනසට වේදනාවල් දෙන්නේ නැහැ. එක එක මතකයන් එක එක තරමට තමයි අපිට වේදනාවල් දෙන්නේ. එතකොට මතක් වීම කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අපිට දෙයක් මතක් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. වේදනාව තමයි ප්‍රශ්නේ. එතකොට කල්පනා කළා, එතකොට මතක් වීමත් නෙමෙයි ප්‍රශ්නේ, වේදනාව තමයි ප්‍රශ්නේ. ඇයි වේදනාව මේ විදියට ප්‍රභේදනය වෙන්නේ? එවිට දැනගත්ත මේ පාලනය කරගත්තේ නැති, එහෙමත් නැත්නම් හඳුනාගත්තේ නැති, එහෙමත් නැත්නම් ඉක්ම වූ නැති යන්ත්‍රණයක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. ඔබට පාලනේ නැති යංගිසි කොටසක් ඔබේ මනසේ ක්‍රියාත්මක වෙනවා. අන්නේ යන්ත්‍රණය දැන් හොයාගෙන යනවා. මොකන්ද කියලා? ඒ යන්ත්‍රණය තමයි මේ මමත්වය. ඊට පස්සේ හොයනවා මේ මමත්වය ආහාර කරගන්නේ මොනවද? මේ මමත්වය වැඩින්නේ කොහොමද? ඒ වගේම මමත්වය දුරු කරන්න පුළුවන් කොහොමද කියන මේ මග නොමග පිළිබඳව මග්ගාමග්ග ඥාන දර්ශනය සොයා ගන්නවා. කොහොමද ඔබ තුල මමත්වය හැමදාම ගොඩ නැගෙන්නේ? මනසේ ස්වභාවයන් දෙකයි තියෙන්නේ, ගොඩක් නෑ. ඇලීම් කියනෝ ගැටීම් කියනෝ. අපි ගොඩක් දේ වෙලාවට අපි හිතනවා අපි ආසා නැති දේ අපිට ප්‍රශ්නයක් නෙමෙයි කියලා. අපි ප්‍රතික්ෂේප කරන දේ අපිට ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපි හිතනවා. ඒ වුණාට ඇත්තෙම අපි ප්‍රතික්ෂේප කරන දේත් අපිට ප්‍රශ්නයක්. ඊළඟට අපි ආසා කරන දේත් අපිට ප්‍රශ්නයක්. ආස කරන දේවල් වලින් හිතේ සතුට ඇති වෙනවයි කිව්වට ඒකත් පෙරලිකාර ධර්මයක්. ආසාවයි දුකක් බවට පරිවර්තනය වෙනවා. ලෞකික ලෝකයෙන් මෙන්න මේ தত্ত্বය මිනිස්සයාට සපවත් කියලා කියන්න බෑ. කොයි බගවත් මොනම தத்துவයක්වත් කියන්න බෑ මෙන්න මේ தத்துவ සපවත් කියලා. ඒක බලන්න වෙන අපි එතෙන්ටපත් වෙලා බලන්න ඕනේ. ලෝකේ විවිධ තරාතිරම් වල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත දිහා බලන්න. අපි මේ தத்துவයටපත් වෙලා බලන්න ඕනේ බලන්න. ඔබාම කොහොමද? මහින්ද රාජපක්ෂ කොහොමද? අපි කොහොමද? අපේ ආයතනයේ ප්‍රධානියා කොහොමද? ලෝකේ ලොකුම ධනවතුන් 10 දෙනාගේ ජීවිත කොහොමද? ලෝකේ වැඩිම ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ ජීවිතේ මොකද්ද කියලා බලන්න. එතකොට මොකද හිතෙන්නේ? අන්න තේරෙනවා අපිට මොකද්ද தත්ත්වය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා දෙන කාරණේ තමයි චිත්තං தත්ත සුඛාවහං. හිත අවබෝධ කරගත්තොත්, හිත පාලනය කරගත්තොත්, ප්‍රත්‍යක්ෂ කරගත්තත් ඔබට සැප ලැබෙනවා. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ ඇරෙන්නට නම් ඔබට සැපක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ කියලා පෙන්නවා. හොඳයි, දැන් මේ සිත කොහොමද දමණය කරගන්නේ? සිත කොහොමද දමණය කරගන්නේ? ඒක හරියට ඇඳුමක කුණු ඉවත් කරනවා වගේ. ඇඳුම් සෝදනවනේ හැමදාම අපි. ඇඳුමක කුණු ඉවත් කරනවා වගේ. කොහොමද අපි ඇඳුමක කුණු ඉවත් කරන්නේ? ඒ ඇඳුමේ තියෙන කහට පැල්ලම්, කුණු පැල්ලම් බුරුල් වෙන රසායනික වර්ගයක් අපට එකතු කරන්න සිද්ධ වෙනවා. ඒ රසායනික වර්ගයේ තුලින් තමයි ඒවා බුරුල් කරලා ලබා දෙන්නේ. එතකොට අපි ඒවා ඉවත් කරලා පිරිසුදු ඇඳුමක් හදා ගන්නවා. දැන් අපේ තුල තියෙන මේ මමංකාරයේ නැමැති තද පැල්ලම ඉවත් කරන්නත් රසායනික වර්ගයක් ඕන. ඒක ධර්මයෙන් ලැබෙන රසායනික වර්ගයක් වෙන්න ඕන. කහට පැල්ලමකට තව කහට පැල්ලමක් දාලා හරියන්නේ නැහැ. මේ කහට පැල්ලම බුරුල් කරන්න ඕන. එතකොට කෙනෙක්ගේ මමත්වය බුරුල් කරන්න ඕන. මමත්වය බුරුල් කරන්න පුළුවන් සත්‍යයට පමණයි. මමත්වය බුරුල් කරන්න පුළුවන් සත්‍යයට පමණයි. එහෙම නැතුව අර මොනකට වෙන වෙන ඔය කියන භාවනාවන් වලට එහෙම කරන්න බෑ. සත්‍යයට පමණයි බුරුල් කරන්න පුළුවන්. මොකද්ද ලෝකේ සත්‍ය? දැන් සම්මුති සත්‍ය කියලා දෙයක් තියෙනවා, පරමාර්ථ සත්‍ය කියලා දෙයක් තියෙනවා. සම්මුති සත්‍ය වැඩක්ම නෑ පරමාර්ථ සත්‍යෙට. ඒක සම්මුති එන්න යන්න කන්න බොන්න ජීවත් වෙන්න විතරයි සම්මුති සත්‍ය වැදගත්. පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍යයට වඩා වෙනස්. පරමාර්ථ සත්‍ය ගන්නේ භෞතිකමය න්‍යායන් නෙමෙයි, මානසික ස්වභාවයන් තමයි පරමාර්ථ සත්‍ය තුල තියෙන්නේ. මොකද්ද පරමාර්ථ සත්‍ය? දැන් අපේ අය සමහර ලාට විවිධ භාවනාවන් වලින් අරගෙන ඇවිල්ලා මේ සම්මුති සත්‍යයේ ක්‍රමවේදය තමයි පරමාර්ථ සත්‍යයට ගේන්නේ. මිනිස්සු උපදිනවා, තරුණ වෙනවා, මැදිවියට එනවා, වයසට යනවා, මැරෙනවා. මේක පරමාර්ථයක්ද සම්මුතියක්ද? මේක සම්මුතියක්. මේක ඇහැට පේන සම්මුතිය. ඊළඟට මේ ශරීරයේ ලේ තියෙනව, මස් තියෙනව, ඇට තියෙනව, ඇට ඇට මිදුළු තියෙනව, මේවා ගඳයි සුවඳයි නොයෙකුත් දේවල් තියෙනව. ඒක පරමාර්ථයක්ද? සම්මුතිය. සම්මුති සත්‍ය බාහිර ලෝකේ දෙයක්. ඒවල බුදුරජාණන් වහන්සේ බලන්නේ ඒ සම්මුති ලෝකේ න්‍යායන් අනුව මිනිස්සු කවුරුත් දකින්න ක්‍රමයට දැකලා හිතන ක්‍රමයට හිතලා පතන විදියට පැතලා මේක වෙනස් කරන්න බෑ කියලා බුදුහාමුදුරු දැනගෙන ඒ සමස්ත මනෝභාවයන් සමස්ත මනෝ ක්‍රියාවලිය බන්දේසියක තියලා බැලුවා. ඒ කියන්නේ එළියට අරන් බැලුවා. බුදු කෙනෙක් මවාගෙන රුවන් සක්මන් කරයි කියන්නේ ඕක. එළියට අරන් බැලුවා. දැන් ඔබ එක්කෙනෙක් හැටියට මේ ජීවත් වෙන්නේ නේ. බුදුහාමුදුර එතෙන්ද දෙන්නෙක් කරගත්තා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් දෙකට බෙදෙන්න ඕන. තනි පුජ්‍යලය දෙකට බෙදෙන්න ඕන මෙතන. දෙකට බෙදලා තමන්ගේ මනස බන්දේසිකට දාලා බලන්න වෙනවා. අන්න එවිට අපිට කරුණු පැහැදිලි වෙනවා. මෙන්න මේ මනසේ තියෙන ඇත්ත తත්වය මේකයි. මොකද ඇත්ත தત્ත්වය මේ මනසේ තිබෙනා වූ සියලුම ඝනත්වයන් මේ මනසේ තුල තිබෙනා වූ සියලු දැඩි தত্ত্বයන් අවිද්‍යා සහගත මමංකාරයේ ලක්ෂණමයි නැම කිසිවක් නෙමෙයි අවිද්‍යාවේ අවිද්‍යාවෙන් ඇතිවෙච්ච මමංකාරය තුළ ලක්ෂණ තමයි මේ ඇති වෙන තියෙන සියලුම දැඩි බව. අනතිමානී භවක් නැහෙනි. සිම කෙනෙක් ළඟ අනතිමානී භවක් නැහැ. ඒ අනතිමානී භව නැති නිසාම වෙන්නේ ඔහු ඒ තුලින් පීඩා විඳිනවා. සාමාන්‍ය ජීවිතයක් ජීවත් වෙන මිනිස්සෙක් මහ පුදුම පීඩා විඳින්නේ. හිමාවක් නැති පීඩා විඳින්නේ. ඒ ඒක තමයි මානේ ස්වභාවය. කෝණේ ස්වභාවය. සිතු පරිදි, පැතු පරිදි, පැතු ආකාරයෙන්, පැතු විදියට මේ හැම දේවල්ම පවතින් නැති වෙනකොට එතන මහ පීඩනයක් ඔහුට හට ගන්නවා. ඒක තමයි අර කරත් ඇදගෙන යන ගුණා. මේ චරිතය එතන තියෙන්නේ. මමත්වයට ලබා දිය යුතු බෙහෙත තමයි අකාලික ධර්මය. මොන බෙහෙත? රසායනික වර්ගය. මොකද්ද අකාලික ධර්මය කියලා කියන්නේ? අකාලික ධර්මයේ දෙන්න ඕන. අකාලික ධර්මයේ පොතේ ලියන්න බෑ. ඇයි පොතේ ලියන්න බැරි? වචනය කාලය තුල නිර්මිත වෙන දෙයක්. වචනවල තියෙන අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රේ වචනනේ තියෙන්නේ නේද? එතකොට අකාලික ධර්මයේ පොතේ ලියන්න බෑ. කීයකටවත් ලියන්න බෑ. අකාලික ධර්මයේ දේශනා කරන්නත් බෑ. ඒ දේශනා කරන්න බැරි. ඒත් වචනනේ කතා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට පොතේ ලියන්නත් බෑ. අකාලික ධර්මය වචනෙන් දේශනා කරන්නත් බෑ. අන්න එහෙනම් අන්නේ අකාලික ධර්මය තමයි ඔබ එකතු කරන්න ඕන. ඒ අකාලික ධර්මයේ එකතු කළොත් එහෙම දන්නෝ දැන් මේ පින්නතුන් දන්නෝ වචන හැටියට නෙමෙයි මෙතන ශක්ති හැටියට ධර්මයේ ගන්න මේ ධර්මයේ බොහෝ කාලයක් අහපු අය දන්නෝ. ඒගොල්ල වචනවලට අනුව නෙමෙයි ගන්න ශක්ති හැටියට ගන්න. ශක්ති කියලා කිව්වහම ඉතින් ඒක වෙන මොකක් කියන්න විදියක් නැහැ නේ නැත්තම්. ඒ නිසා අපි වචන භාවිත කරනවා. අන්න ඒ අකාලික ධර්මය ප්‍රශංසා කරන කෙනා, එහෙමත් නැත්නම් අගය කරන කෙනා, එහෙම නැත්නම් ඒ අකාලික ධර්මයේ භාවිතා කරන කෙනා තමයි අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අනන්තය කරා ගමන් කළොත් අනන්තය තමයි අපිට විපාකය. දැන් අපි අනන්තය කියලා සලකන ලෝකයේ අනන්තය නෙමෙයි, පරමාර්ථය අනන්තය. මානසික ස්වභාවයේ අනන්තය, විඳීමෙන් අන්තකට ගිහින් නැති, රූපකින් අන්තකට ගිහිල්ලා නැති, සංඥාවකින් අන්තකට ගිහිල්ලා නැති, සංඛාරකෙන් විඥානයකින් අන්තයකට ගියපු නැති. අශේෂ විරාග නිරෝධ. විරාග කියලා කියන්නේ ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති. ඒක විරාග කියලා කියන්නේ. ඒකට විරාගය කියලා කියන්නේ. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එතකොට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව උපේක්ෂාවෙන් ජීවත් වෙන සම්මුති ක්‍රමවේදය තුළ, ඒ ක්‍රමවේදය තුළ මේ ඇලීම් ගැටීම් දෙකම තියෙනවා. සම්මුති ලෝකයේ දැන් හා තමන තරහ යනවා, ගැටෙන්න හොඳ නෑ කියලා ගැටෙන්න නැතුව ඉන්නවා. හැබැයි අනුන් වේදනාවට පත් කරන්නේ නැහැ, තමන් විශාල වේදනාවකට එකින් පත් වෙනවා. තමන් මොනවා හරි අන්නාසි ගෙඩියක් කන්න ආසයි දෙනෝ, එයා ඒ අන්නාසි ගෙඩිය නොකා ඉන්නෝ, ඒ ඇතුළතින් මහා විශාල ආසාවක් ඇති වෙනෝ. මට ඒ වෙලාව එම ගොඩක් කාලෙකින් මම අන්නාසි කෑල්ලක් කෑවේ, මෙන්න මට අන්නාසි කෑල්ලක් කන්න ඕන, ඈ දූරියක් කන්න ඕන, ඉරුංගු කරලක් කන්න ඕන කියලා හිතනවා. එතන පාලනය කරන්න ඒ විදිහේ පාලනයක් කළා වැඩක් නැහැ. ඉතින් ඒක නයි තේගනික මහ තමන්ම තමන්ගේ ජීවිතය තුළ සිරගෙවල් නිර්මාණය කිරීම. ඈ හේවිය යුතුනේ. සම්මුති ලෝකයේ පූර්ණ නිදහස චින්තනයේ තියෙනවා. එතකොට ආසාවක් හිතිච්ච දෙයක් ඇති වුණාට පස්සේ ඒ ආසාව මැඩපවත්වනවයි කියලා කියන්නේ ආසා නැති කරන ප්‍රතිපදාවක් නෙමෙයි. නමුත් එහෙම එකක් තියෙන්න ඕන. දැන් අපිට 200කට වේගයෙන් යන්න ඕම නැයි කියලා එහෙම බෑනේ. 100ට වේගය සීමා කරනවා නේ. එතකොට එහෙම දෙයක් ඒක තියෙන නීතියක් තියෙන එහෙම දෙයක්ත් ඕන. හැබැයි ඒක සම්මුති ලෝකය. ඒක සම්මුතිය. ඒක අදාළ වෙන්නේ නැහැ පරමාර්ථ ඥාන දර්ශනයකට. පරමාර්ථ ලෝකේ ගමන් කරන්නේ නීතියකින්, රීතියකින්, රූලකින් තොරව. රහතන් වහන්සේ කෙනෙක්ට විනය ධර්ම පළවන්නේ නැහැ. ඒකට හේතුව මේ එහෙම රූල්ස් දාන්නේ නැහැ රහතන් වහන්සේ. මොකද උන්වහන්සේලා එතනින් මෙහෙවන්න බෑ. මොකද නීතිය පාලනය කරන්න පුළුවන්කම තියෙන මමංකාරයේ තියෙන අය. මමංකාරයෙන් යුක්තයි තමයි නීතිය පාලනය කරන්න. අතෙන්ට එහෙම නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ හැම වැරදි කියන ඕනම වැඩක් සිද්ධ වෙන්නේ චේතනාව පදනම් වෙලා මමංකාරයෙන් යුක්ත සමාජයට. මමංකාරයෙන් යුක්ත සමාජයක් තමයි හැමතිස්සෙම වැරදි කියන චේතනාව පදනම් වෙලා වැරදි කරන්නේ. මමංකාරයෙන් තොර සමාජයකට එවැනි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එච්චර උද්වේගකරතාවයකුත් නැහැ. එතකොට ඒ කෙනාගේ ජීවිතයේ තුලින් මානව දහමක් තුලින් ක්‍රියාත්මක වන්නා වූ ස්වභාව ධර්මයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට එයාට කායික ස්වභාවයක් තියෙනවා, මානසික ස්වභාවයක්, චේතනාමය කර්මමය ස්වභාවයක් එතන නැහැ. ඒකයි තියෙන ලක්ෂණය. කර්මමය ස්වභාවයක් හටගන්නේ නැහැ. ඇයි මේ කර්මමය ස්වභාවය හටගන්නේ නැත්තේ? එයාට පුළුවන්කම ලැබුණා මේ ඉන්ද්‍රියන් සහේ සමස්ත ශක්තියින් ඉවතලන්න. ඉන්ද්‍රියන් හයේ තියෙන සමස්ත ශක්තියින් ඉවතලන්න පුළුවන්කම තිබුණා. දැන් ඔබේ මන කියන ධර්මතාවය මේ ශරීරයෙන් ඉවත් කරලා එලවලා දාලා තිබුණොත් අර බෝනික්කුන්ගේ ඇස් තියෙන්නේ. එයා මේ වැරෙන දෙපැත්තට වන්නකොට වැරෙනවා. කන්ද කිහිල්ලෙනවා. ඇතුලේ මොනවා හරි විජානනය වෙනවද? නැහැ. අර රහතුන්ගේ ඇසුත් එහෙමයි. කනුත් එහෙමයි. නාසෙත් එහෙමයි. දිවත් එහෙමයි. ශරීරෙත් එහෙමයි. පැවැත්මත් එහෙමයි. විජානනය. හැබැයි කාය විඥානයක් කියලා වෙනම එකක් තියෙනවා. මිනිස්සුන්ට අර බෝනික්කට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා. ඒක කායික විඥානයක් තියෙනවා. කායික අවශ්‍යතා සමූහයක් තියෙනවා. ඒක වෙනම කතාවක්. වතුර ටික දෙන්න ඕන, කැම ටික දෙන්න ඕන. ඒකෙත් රුචි අරුචිකම් තියෙනවා. Tamanට ඇලර්ජි වෙන ඒවා තියෙනවා. ඒව තෝරගෙන තියෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒක මේ පුරුදු ගති පැවැත්මේ ගති ස්වභාවයක්. ඒකට දාන්න බෑ ඇලීම හරි ගැටීම හරි ප්‍රතික්ෂේපය හරි තෘෂ්ණාව හරි කියලා ඒවට මුකුත් කියන්න බෑ. ඒව ගති ලක්ෂණ ගති ස්වභාවල් තියෙනවා. අර අධ්‍යාත්මික මමංකාරය දුරු වුණාට පස්සේ එතකොට කායික ස්වභාවයක් ලක්ෂණයක් ක්‍රියාවක් පමණක් තියෙනවා. අධ්‍යාත්මික කර්ම සැකසෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. දැන් තියෙන්නේ තොইলේ නටන්න. මොකද තමන් ළඟ ඉන්නවා යකේ. සක්කාය දිට්ඨිය. මහසෝනගේ දිෂ්ටිය වැටලා තියෙනවද කාට හරි? නැහැ. කළු කුමාරයේ දිෂ්ටිය? ඈ? ගම්වල ඉන්න අයට එහෙම කළු කුමාරයා වැහෙනවා ඉඳලා හිටලා. දැන් කොළඹ එහෙම කළු කුමාරයෝ එහෙම වැහෙන්නේ නැහැ. නෝන්ලාට මන් දන්නේ කොළඹ ඉන්න නෝන්ලාට බයිද කියන්නේ නේද? කළු කුමාරයෙක්ගේ මහල බලන්න ගම්වල ඉන්නකොට සාමාන්‍යයෙන් එක ගමක මාසෙකට එක්කෙනෙකු විතර කළු කුමාර දෘෂ්ටි එමේ හැදෙනවා. කොළඹ ඉන්නේ මොනක් හරි බයක් ඇති යකාගේ. ඒ නිසා තමන් ළඟ තියෙන ඒ සක්කාය දිට්ටි ඒකට තමයි ඇවිල්ලා අර ඔක්කොම කුමාරවරු වැහින්නේ. රවට්ටන්නේ ඕන කෙනෙකුට රවට්ටන්න පුළුවන්. ඒ වගේම ආසත්ත කම්පන හැඟීම් හටගන්නේ ඒ කළු කුමාර දෘෂ්ටි කියන්නේ යම් කිසි ආසත්ත භාවයක් හටගන්න කම්පනයක් එයා දොල. එතකොට මේ උකූම ඇති වෙන්නේ අර දැඩි මමංකාරයත් එක්ක. ඒ දැඩි බවත් එක්ක ඉතින් ඇති වෙන පීඩනයක්. ඒ සියල්ලම ඇති වෙනවා අර මමංකාරය නිසා. මේ මේක හැමෝටම මේක ගලවලා ඉවත් කරන්න ඕන. නමුත් ඉවත් කරන ක්‍රමවේදය දන්නේ නැහැ. ඉවත් කරන්න තියෙන ක්‍රමවේදය තමයි හැම මොහොතකම කිසිවෙක් නොවෙන්න උත්සාහ කරන්න. කිසිවෙක් නොවෙන්න හැම මොහොතකම උත්සාහ කරන්න. දැන් මම පියදාස, දැන් මම මේ ශීලවතී, සෝමාවතී, විමලාවතී, කුසුමාවතී, හරි කවුරු හරි කියලා කෙනෙක් නමකින් ඉන්නවනම් කිසිවෙක් නොඉන්න උත්සාහ කරන්නේ නැව මොහොතක. මම අහවල් තත්වයකට පත් වෙමි කියන අදහසින් නෙමෙයි ක්‍රියා කරන්න ඕන. මම කිසිම සියලු තත්වයන් වලින් නිදහස් වෙමි කියන අදහසින් ක්‍රියා කරන්න. ඥානෙන් දර්ශනේ. එතකොට ඒ විදිහට පුරුදු කරන කෙනා ක්‍රමානුකූලව අඩු කරගෙන අර අශේෂ විරාග නිරෝධ තත්වයටම ශේෂයක් නැතුවම අඩු වෙන තත්වෙටම දියුණු කරගන්නවා. විශාල ගල්පරවතයක් වුණා. ටික ටික කඩල ඉවත් කළාට පස්සේ මොකාකට හොයාගන්න නැති වෙනවා යනවා. සමහර ප්‍රදේශ වලට ගියාම කියනවා මෙතන ඉස්සර විශාල ගල්පරවතයක් තිබ්බා. මේ ගල් කඩලම අරගෙන ගිහිල්ලා දැන් මේක තනි තලාවක් කරලා දැන් මේ වෙන්දේසි කරලා විකුණනවා කියනවා. ඒකට හේතුව අර ගල් තලාවක් හොයන්නවත් නැහැ. ඉතින් එහෙම තමයි හිතෙන්නේ. හැබැයි ඒකට නිවැරදි ප්‍රතිපදාව යොදා ගන්න ඕනේ. නිවැරදි සංඥාවෙන් ගමන් කරන්න ඕනේ. එතකොට සංඥාවක් පෝෂණය කරලා, වේදනාවක් පෝෂණය කරලා, නාම රූපයක් පෝෂණය කරලා, විඥානයක් පෝෂණය කරලා මේක කරන්න බෑ. ඉතින් හැම මොහොතකම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ හය පෝෂණය කරන වැඩපිළිවෙලකට යන්න එපා. පරිශනය කරන්නේ පෝෂණය කරන වැඩපිළිවෙලකට යන්න එපා. දැන් එතකොට ඔබ මේක භෞතිකවාදී ක්‍රමයට ගන්න එපා. මම අද මේ කැකුළු හාලේ බත් කන්න කැමති, කෑවොත් මේ විඥානි පෝෂණය වෙයි, ඒව හිතන්න යන්න එපා. ඒක වෙනම දෙයක්. ඒක වෙනම කාරණයක්. ඊළඟට මුල්ම තලයේනේ මුලින්ම දකින්නේ, පළවෙනි සෝහාන් මාර්ග ඵලයේනේ දකින්න ඕන. අරියත් වෙන්නේ නැහනේ. එතකොට පළවෙනි සෝහාන් මාර්ග ඵලයක් දකින්න උමනා කරන්නේ මෙන්න මේ ධර්මතා තුනයි ඔබ ශේෂයක්වත් නැතිව නැති කරන්න ඕන. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පර. ඒකෙනුත් මුල් එක මොකද්ද? සක්කාය දිට්ඨි. මේ දෙක ඉබේ නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනකොට අනිත් දෙක ඉබේ නැති වෙනවා. අනිකුත් සියලුම අනිත් සංයෝජන ධර්මවල ඒවා කප්පාදු වෙනවා. ඒත් තව ඉස්සරහට යනකම් තව ටිකක් තියෙනවා. ඔය තමන්ගේ ජීවිතේ කුසලයේ ජයගන්න මට්ටමට ජීවිතේ නොවැළීම 55%ක් 60%ක් වර්ධනය කරගන්න පුළුවන් නම් ඔබ නිවන් දකිනවා. 55%ක් බලයක් නොඇලීමේ පක්ෂයට බර කළොත් ඔබ ඒකාන්තයෙන් නිවන් දකිනවා. හැබැයි ඒක හැම දෙයක සමස්ත සාපේක්ෂිත නොඇලීම වෙන්න ඕන. දැන් සමහර අය ඉන්නෝ අපි ඒවට ආස නැහැ. දැන් ඉඩකඩම් මුකුවත් නැති කෙනෙක් කියනවා මම ඉඩකඩම් වලට ආස නැහැ. මොකද ඉඩක් නැහැ නේ. ඒ නිසා ආස නැහැ. ඒ සල්ලි මාගේ ගොඩක් නැත්නම් හිතන මම සල්ලි වලට ආස නැහැ. කාර් එකක් ලොකුවට නැත්නම් එයා හිතනවා මම කාර් එකකට ආස නැහැ. ඒ වුණාට එයා වෙන වෙන දේවල් වලට ආසයි. සමහර වෙලාවට යාචකයෙක් හිතනවා මං ගෙවල් වලට ආස නැහැ. මොකද ගියක් නැහැ. හැබැයි එයා පොල් කන්ටට ආසයි. අර ගේකට මනුස්ස සාමාන්‍ය මිනිස්සෙක් ගේකට කරන ආසාවට වැඩිය එයාගේ අර හිඟා කරන පොල් කන්ටට එයා ආසයි. එයාගේ තියෙන පොඩි 150යි සල්ලි මල්ලට හරි ආසයි. එහෙම දෙයක් තියෙනවා. ආසා නොකරන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. ආසා කරන්න කියලාත් නෙමෙයි මේ මම කියන්නේ. ඔය ආසාව කිරීම හා නොකිරීම කියන දෙකම මමංකාරයේ ක්‍රියාවලියක්. මමංකාරයවත් කරන්න. එතකොට මමංකාරය ඔබට පේන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රධාන ගැටලුව ඒකයි. මමංකාරය ඔබට පේන්නේ. ඔබට මෙහෙම දැන් මම මේ දෙපැත්තෙන් දෙන්නේ සිටවනවා. එක්කෙනෙක් හරිම විරූපී අවලස්සන කෙනෙක්. තව එක්කෙනෙක් ඊටාම රූමත් බොහොම ලස්සන කෙනෙක්. දැන් ඔබට ওই දෙන්නම පේනවා. නමුත් ජීවිතයේ යථාර්ථය හරි, ජීවිතයේ හරි පැත්ත කියලා හරි මේ දෙන්නගෙන් ලස්සන පැත්ත ගන්න කියන්නද, අවලස්සන පැත්ත ගන්න කියන්නද? නෑ. මෙතන විසඳුව යුතු ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ ඇසේ. ලස්සන කෙනා ළඟ හරි අවලස්සන කෙනා හරි ළඟ නෙමෙයි යථාර්ථයේ තියෙන්නේ. විසඳිය යුතු ප්‍රශ්නේ ඇසේ තියෙන්නේ. හැබැයි මේ ලෝකේ හැමදේම පෙන්නන ඇහැ ඔබට පේන්නේ. මේ ලෝකේ හැමදේම පෙන්නන ඇහැ ඔබට පේන්නේ. ඔබ ළඟත් මමංකාරයේ එසේමයි ක්‍රියාත්මක වෙන්නේ. මමංකාරය හැමතිස්සෙම පේන්නේ. හැමතිස්සෙම ඒ දෘෂ්ටිගත වෙන පැත්තේ මමංකාරය සැඟවෙනෝ මමංකාරය පේන්නේ. එක මොහොතකදී තමයි දකින්නේ. දැක්ක ගමන් ආයි සදාටම එන්නේ නැති වෙන්න අතුරුදහන් වෙනවා. ඒ අවසාන දෘෂ්ටියත් එක්ක සැඟවි ඉඳලා හංගෙන්න තැනක් නැතුවම ප්‍රඥාවෙන් අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් ආලෝකමත් වෙනවත් එක්කම මමංකාරය ආයි ජීවිතයට සම්බන්ධ වෙන්නේ නැති වෙන්නේ ඉකිල්ලෙනවා. මමංකාරයට ජීවත් වෙන්න පුළුවන් අවිද්‍යාවේ, මමංකාරයට ජීවත් වෙන්න පුළුවන් අඳුරේ. ආලෝකේ ජීවත් වෙන්න බෑ. ආලෝකය කියලා කියන්නේ ලයිට් ටෙලී එහෙම නෙමෙයි. ප්‍රඥාවේ නැමැති ආලෝකයේ නුවණැසේ ජීවත් වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ওই විදියට ඔබ පරිශ්‍රණය කරගෙන යනකොට කොයි මොහොතක හරි ඔබට ඔබව පේන්න පටන් ගනී. ඔබව කියලා කියන්නේ අර සැඟවුණු තැනත්තා, නොපෙනෙන තැනත්තා. අන්න මම ලෙසින් මෙතන පෙනී හිටමින් මට හානි කරපු තැනත්තා. මගේ කියන නාම මාත්‍රකය තුලින් පැමිණිච්ච මට හානි කරන තැනත්තා. ඒකයි ස්වභාවය මනස තුල තියෙන්නේ. ඔබ ඔය මමයි කියලා ගත්ත දේ ඔබේ ජීවිතේ කාලකන්නිගලා නාස්ති කරා, මුලාවටපත් කෙරෙව්වා, පුදුමාකාර වෙහෙසටපත් කෙරෙව්වා, පුදුමාකාර සැහැල්ලුවෙන් ජීවත් වෙන තිබුණු ජීවිතයේ විශාල වැඩගුඩක පැටලෙව්වා. මමංකාරයයි ඉතින් ඉල්ලන දේවල් අර යක්කු වගේනේ නේද? යක්කු ඉල්ලනවා, ආපු ගමන්ම නරබිල්ලක් ඉල්ලනවා. ඒක දෙන්න බැහැ කිව්වම කුකුල් බිල්ලක් කියලා. හේමේම ඉල්ලලියන බිත්තර ඉල්ලනවා, ඔයිකුත් දේවල් ඉල්ලනවා. ලේ ඉල්ලනවා නේද? ඔයිකුත් දේවල් ඉල්ලනවා යක්කු. මේ තමන්ගේ මමංකාරයත් එහෙමයි. තමන්ට වද දීදී අර අධ්‍යාත්මයේ ඉන්න කෙනා වද දීදී කියනවා ලස්සන සාරි ගෙනල්ලා දෙනවා. ඈ ලස්සන මාල ගෙනල්ලා දෙනවා. ඈ ලස්සනට මෙහෙම මෙහෙම කරනවා. මේ තියෙන ප්‍රමාණයට කරන්න නෙමෙයි කියන්නේ. මෙහෙම මෙහෙම කරනවා කියලා අන කරනවා. අන කළාම ඒ තරමටම වේදනාව විඳින්න ඕන, දුක් විඳින්න ඕන, ගැහැට විඳින්න ඕන, කොහොමද කි විඳින්න ඕන. ඒක නොකර ඉන්න කියලත් නෙමෙයි කියන්නේ. කරන්න කියලත් නෙමෙයි කියන්නේ. දැන් සමහර අයට ඉන්නවා ආයක ඒ මොකක්වත් නෝන්නේ, ඔයා ওই විදියටම ඉන්න. අමාරයිගේ මමංකාරය කියන්නේ එහෙමයි. පන්සලක ඉන්නවනම් ආ පන්සලෙන් වාට කැම ටික හම්බ වෙනවනේ, කාලා හොම ඉන්න. එතකොට මොකද වෙන්නේ? එහෙම නැත්නම් අම්මා තාත්තාගේ මේ මිල මුදල් එහෙම තියෙනවා, ඒක නිසා ඔයා මුකුත් තෝන්නේ හොම ඉන්න කියලා එයාගේ මනස කියලා දෙනවා. ඒත් මාරය තමයි මේ වැඩේ කරන්නේ. එතනනොත් කරන්නේ මොකන්ද? ඒත් අර මමංකාරයේ පෝෂණය වෙන්න පැත්තක් හොයාගන්නවා. අපි චින්තනය කරන්නේ, අපි දෘෂ්ටිකරණය කරන්නේ, අපි හොඳයි කියලා හිතන්නේ කොයි පැත්තද? ඒ ඕන පැත්තකට මමංකාරය එකතු වෙනවා. දැන් සමහර යාළුවොත් එහෙම ඉන්නවනේ. අපි හොඳයි කියන්නේ මොකද්ද? ඒ ඕන එකක් හොඳයි. අපි නරකයි කියන්නේ මොකද්ද? ඒ ඕන එකක් නරකයි. නමුත් ඒ කවදාවත් එහෙම දෙයක් හොඳ හෝ නරක බවට පත් වෙන්නේ නැහැ. තමන් චින්තනය කරන විදියට, තමන් හිතන විදියට යමක් තිබීම නෙමෙයි මෙතන සත්‍යය. තමාගේ කියලා හැඟෙන හැම චින්තනයක්ම විදර්ශනාවට භාජනය කරන්නට බන්දේසියට ගන්න සුදුසු එකක්. බන්දේසියට ගන්නවා කියලා කියන්නේ පරේක්ෂණයට. දැන් මේ ගමනේදී මට ලැබුණු පිළිතුරු තියෙනවනේ. මම සොයාගත්ත දේවල්, මට අවබෝධ වෙච්ච දේවල්, මට ප්‍රත්‍යක්ෂ වෙච්ච දේවල්, මම දන්න දේවල් මේ ඔක්කොම බන්දේසියට ගන්න. ඒ හැම දෙයකින්ම සුද්ධ කරන්න මමත්වේ නැමැති මලකඩ. මොකද තවරිලා නැතිනේ. මට අවබෝධ වෙලා, මට ප්‍රත්‍යක්ෂ වෙලා, මට දැනිලා, මං ඉගෙනගෙන, මගේ කියලා අත්පත් කරගෙන තියෙන හැම දෙයකින්ම මමත්වයේ පිරිසුදු කරලා දාන ඊට පස්සේ අර බාන්න ටික ආයි දාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරුණානේ? මමත්වයෙන් පිරිසුදු කරපු කාර් එකක් ගැටලුවක් නැහැ. මමත්වයෙන් පිරිසුදු කරපු ගෙයක් ගැටලුවක් නැහැ. මමත්වයෙන් පිරිසුදු කරපු ආගමක් දර්ශනයක් ගැටලුවක් නැහැ. මමත්වයෙන් පිරිසුදු කරපු ඇස කන නාසය දිව ශරීරයේ ගැටලුවක් ඇති කරන්නේ. අවිද්‍යා පරමම් මල. මේ අවිද්‍යාව කියන්නේ පුදුම මල කඩයක්. එතකොට අපි මල කඩ ඉවත් කරනවා. මොකද ඒක දිලා යනවා. ඒක නිසා අපි මල ඉවත් කරනවා හැමදෙස්සම. ඒ නිසා මමත්වයෙන් පිරිසුදු කරන්න. මමත්වයෙන් පිරිසුදු කරන්න. මමත්වයෙන් ඉවත් වෙන්න. ඒකයි කරන්නේ. හොඳයි, යමක මමත්වේ ඉවත් කරාට පස්සේ එහි ඇතිවෙනා වූ தත්ත්වය මොකද? මම මහන්නම් මේ මේසේ, මේක පන්සලේ මේසෙද එහෙම නැත්නම් මේක ඕගොල්ලන්ගේ මේසෙන්ද? මමත්වෙන් පිරිසුදු කළා කියන්නේ ඈ ඈ ඒ වෙලත්ත මේ මේසේ ගෙනාපු මේ ගෘහ භාණ්ඩ නිර්මාණ කරපු ආයතනයේ මේසෙද? එහෙම නැත්නම් මේක ගස් වගා කරපු මිනිස්සෙගේ මේසෙද? ගස් හොරෙන් හරි කැපලා ප්‍රවාහනය කරපු මිනිස්සෙගේ මේසෙද? මේවා හොරෙන් කපන්න නැති නේද මේවා? ඒ නිසා කාදද මේ මේසෙ? මමත්වයෙන් පිරිසුදු කරලා බලනකොට කොහොමද පේන්නේ? මේවට නීති, මේවට න්‍යායන්, මේවට දර්ශන, මේවට චින්තන, මේවට ලේබල් කොහොමත් නැහැ. මේක මගෙත් නෙමෙයි, අන් අයගෙත් නෙමෙයි. මමත්වයෙන් පිරිසුදු කරන ලද දේවල් මගෙත් නෙමෙයි, අන් අයගෙත් නෙමෙයි. එතකොට මේක මේසයක්ද? මේක මේසයක් නෙමෙයි, මමත්වයෙන් පිරිසුදු කළාම. මේසෙ කියලා කියන්නේ මොකන්ද? අර සමස්ත අයිතිය තහවුරු කරන නම. ඒකයි තියෙන්නේ. දැන් සමහර වෙලාවට මගේ නම අහනෝ බොහෝ දෙනෙක්, ඇත්ත වශයෙන්ම හරි හරි ප්‍රශ්නයක්. මොකද හේතුව මේ මගේ නම කිව්වට කට්ටියට ඔක තේරෙන්නේ ඇහෙන්නේ, දැනෙන්නේ, තේරෙන්නේ. ඒකයි වැඩේ. ඉතින් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන මගේ නම දැනගන්න මේ කියන්න පුළුවන් කමක් නැහැ. ඒක කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද ඒක අකුර වලින් කියවෙන නම නෙමෙයි. ඉස්සර තිබ්බා අකුර වලින් කියවෙන නම් කීපයක් තිබ්බා. ගිහි කාලෙත් නම් තියෙනවනේ. ඒවා වෙනස් වෙනවනේ පැවිදි වෙනකොට. ඒ අකුර වලින් කියවෙන නම් පස්සේ මම ඒවා මකල දැන් මයින් කරලා දැම්මා. දැන් කාටවත් නම කැත කරන්න බෑ. මානෑනේ. ඒ ආයේ නම කැත කළාම අර මම ඕක තියාගත්තාම නේ කැත කරන්නේ. නේද? ඕක වෙනස් කරන අකුරු මකන දෙලි ගන්න හුණු ගන්න නොයෙකුත් දේවල් කරන්නේ නම තිබ්බා. දැන් නම කැත කරන්න බෑ. ඇහුව නම් ඉතින් හොයාගෙන ඉපේ කැත කරන්නේ. හොඳම වැඩි උපදේදී නම් නොතිබේ. එතකොට කැත කරන්න බෑනේ කාටවත්. ඈ සමහර අය නම් පරිස්සම් කරනවා නම ගැත කරන් කියලා මේ හරි ෂෝක්. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි කියලා වචනයක් ලස්සනට කියන ධම්මචක්කපවත්තන සූත්‍රයේ කොණ්ඩඤ්ඤගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා, කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නොවේ දැන් කියලා කිව්වා. ඉතින් ඒ වගේ මෙතන ඉන්න අය අර වගේ නාමං අහෝසි කියන මට්ටමට එන්න. එතකොට පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති. මොකද මේ නම අල්ලගත්තාම තමයි නම ගැත කරන්නේ, බනින්නේ, දුස් කියන්නේ, නිඳා කරන්නේ, ඔක්කොම කරන්නේ ওই නම නිසා. ඉතින් මම නිතරම මං ගැන හිතන්නේ මං හොඳ කෙනෙක් නෙමෙයි, නරක කෙනෙකුත් නෙමෙයි, සිල්වත් කෙනෙකුත් නෙමෙයි මම, දුසිල්වත් කෙනෙකුත් නෙමෙයි මම. දැන් සිල්වත් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න ගියොත් එහෙම පුදුම වැඩ. ඈ දුසිල්වත් කෙනෙක් කියලා වෙන්න ගියත් එහෙම ඒකත් පුදුම වැඩ. එතකොට සිල්වතුත් නැත්තම් දුසිල්වතුත් නැත්තම් එයාගෙන් වෙන වැරද්ද මොකද්ද? මොකක් වරදක් වෙන්නේ නෑනේ. කිසිම කෙනෙකුට කිසිම හානියක් නෑ. ඔව්. අන්න සාමාන්‍ය ඇසට පේන්නේ නැති කෙනෙක්, සාමාන්‍ය ඥාණයට හසු නොවන කෙනෙක්. ඒ නිසා ඔබටත් මම කියන්නේ දුසිල්වත් වෙන්න එපා, සිල්වත් වෙන්නත් එපා. ඒ කියන්නේ මේ නිකන් ඉන්න මෙහෙම නිකන් හිටියාම එතකොට සිල්වත් දුසිල්වත් කම් දෙකම තියෙනවානේ. ඒක දෙකම තියාගන්නත් එපා. තේරෙනවා නේද? මේක බොහොම ගැඹුරු කාරණයක් කියලා දුන්නේ. මේ නිකන් ජීවත් වෙන්න ඕන ක්‍රමයක් නෙමෙයි. කයර පනවන සිල්වත් දුසිල්වත් කමකුත් නෙමෙයි මෙතන මේ කතා කරන්නේ. ගැඹුරු පරමාර්ථ තත්ත්වයක්. එතකොට අහයි හැමදෙරු දැන් ඉතින් කියන්නේ අපිට මැරෙන්නද? ඔව් මැරෙන්න තමයි කියන්නේ. මැරෙන්න. ආයි නූපදින්නම මැරෙන්න. කායිකව නෙමෙයි ඔබ මැරෙන්න. මානසිකව මැරෙන්න. ඒ කියන්නේ අප්‍රාණික කඩාවැටුණු මනසක් නේ, කඩාවැටෙන ජීවත් වෙන මනස නේ. මනසක් තියෙනකොටනේ කඩාවැටෙන්නේ, මනසක් තියෙනකොටනේ නැගී සිටින්නේ, මනසක් තියෙනකොටනේ වෙනස් වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු කෙරුවාට පස්සේ එයාට කඩාවෙන් වැඩෙන මනසක්වත් නැගී සිටින මනසක්වත් මොකක්වත්. එයාට සජීවී ධම පටන් ගන්නවා. එතන ඉඳලා සජීවී ලෝකේ පේන්න පටන් ගන්නවා. නැත්තම් සජීවී නෙමෙයි පේන්නේ. දැන් අර 3D කණ්ණාඩි එහෙම දාගත්තාම අර TV එකෙන් එළියට අත දානවා වගේ පේනවා. කණ්ණාඩි දෙක පැනුවම නෑ. ඈ. ඒ වගේ මොකද වෙන්නේ? මේ පුජ්‍යලයාගේ නොයිකුත් කණ්ණාඩි දැම්මට පස්සේ ඔළුවට අපිට මේ දෙයියෝ ඉන්නවා කියලා ඒ දෙයියෝ වෙනුවෙන් කෑ ගහනවා. ඒ දෙයියෝ වෙනුවෙන් මහා විශාල වියදම් කරනවා. තැන් හදනවා, කාලය ගත කරනවා. එහෙම කෙනෙක් ඉන්නවා අපිව ස්වර්ගයට අරයි යනවා කියලා ඉතින් ඉන්නවා. ඒ ඉතින් 3D කණ්ණාඩි. ඈ එතකොට දෙයියෝ අත දානවා වගේත් පේනවා එළියට. ඉතින් ඒක තමයි 3D කණ්ණාඩි කියන්නේ. ආයේ තව එක්කෙනෙකුට දානවා තව දෙයියෙක්, තව බ්‍රහ්මෙක් දානවා. ඊට පස්සේ යාටත් එහෙම මනෝලෝකයක් තියෙනවා ඉන්නවා කියලා. ඇත්තටම පව්. ඉපදුණු මනුස්සයන්ට ඒ කරන හානිය මහා අපරාධයක්, මහා මුලාවක්. ඒවට රාජ්‍ය අනුග්‍රහයවල් උඩ පැන පැන දෙනෝ අවුරුදු මහිතන දහස් ගානකින් ඈතට මේ වැඩි කාලෙට මිනිස්සු තල්ලු කිරීම. ආගම් වලට මිනිස්සු තල්ලු කරනවා කියන්නේ අවුරුදු දහස් ගානක පැරණි වැඩි කාලෙට මිනිස්සු තල්ලු කිරීමක්. මිනිස්සු තල්ලු කරන්න ඕන අතීතයට නෙමෙයි අනාගතයට. විද්‍යාවත් එක්ක අනාගතයට ලෝක මිනිස්සු තල්ලු කරන්න. මේ මිනිස්සු ටික අපේ රටේ තල්ලු කරන්නේ අතීතයට. වැඩක් නැහැ. ඉතින් මේ දර්ශනීය තියෙන්න ඕනේ නායකයොන්ට. තිබුණොත් තමයි මේ ආගම් කියන්නේ හොඳ ඒවා නෙමෙයි කියලා තේරෙන. ආගම් තමයි ලෝකෙ මහා ප්‍රශ්න ඇති කරන්නේ. ආගම් තමයි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ. ආගම් තමයි මොට්ට මෝඩියෝ බිහි කරන්නේ. මේ ආසියාව දිවෙන්නේ නැත්නම් එක්තරා ආසියාවේ රටවල් ටිකක් ඇයියේ? ආගමික උම්මාදේ. හැයි ආගමික උම්මාදයක් තියෙන කෙනෙක් විචාරශීලී බුද්ධියක් නැහැනේ. දිනු වෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. දැන් මෙතන වුණත් බෞද්ධ ආගමික නෙවෙයි මෙතන ඉන්නේ. විවිධ ආගම් වල හිටියත් ඒගොල්ලෝ ඒ ආගමික කෝණයෙන් එහාට ගිහිල්ලා විවෘත මිනිස්සෙක් වෙනවා, ස්වාධීන කෙනෙක් වෙනවා. අර ඉපදුණු ළමයාගේ මනසේ තිබුණු විවෘත භාවය ගන්නවා. රෝහලෙන් අද උපදින ළමයාගේ හිතේ තියෙන විවෘත භාවය බලන්න මොන තරම් දෙයක්ද කියලා. හැබැයි යාට විචක්ෂණශීලී බුද්ධිය තිබ්බේ නැහනේ. විවෘත භාවය තිබ්බ, විචක්ෂණශීලී බුද්ධිය නැති නිසා දෙන දෙවිය, දෙවි දෙන ශාස්ත්‍රවරයා, දෙන ආගම, දෙන භාෂාව ඔළුවේ දාගත්ත විචාරශීලී බුද්ධියකින් තොරව. එතකොට අපි භාෂාව ඇත්තයි කියලා හිතුවා, ආගම ඇත්තයි කියලා හිතුවා, ජාතිය ඇත්තයි කියලා හිතුවා, රටක් ඇත්තයි කියලා හිතුවා. එතන තමයි වැරදිච්ච තැන. දැන් විචාරශීලී බුද්ධියෙන් බලනකොට පේනවා භාෂාව කියන්නේ මෙන්න මේ වගේ දෙයක්, සංකල්පයක්. රටක් කියලා කියන්නේ මෙන්න මේ සංකල්පයක්. ආගමක් කියලා කියන්නේ මෙන්න මේ සංකල්පයක්. දැන් මේ ආගමක අපි කියන්නේ හරි දේවල් නැහැ කියලා නෙමෙයි. සම්මුතියට උට්ටාම හරි දේවල් තියෙනවා. සම්මුතියට ඊටාම වැරදි දේවලුත් ඒවයි තියෙනවා. නමුත් පරමාර්ථ ලෝකයේදී ඒ සියලු ආගම් ලදුරුපාසයි. මොකද එකකින් ගන්න දෙයක් අපිට නැහැ. මොකද සියල්ල අත්හැරීමෙන් හා අල්ලා ගැනීමෙන් තොරව යන ගමනක් මෙතන ආරම්භ වෙන නිසා. අත්හැරීම කියන වචනේ පාවිච්චි කරන්න බෑ අපිට දිගින් දිගට. ඒකට හේතුව බුද්ධහම නිතරම කියනෝනේ අත්හැරීම අත්හැරීම අත්හැරීම කියලා. නමුත් කාගෙවත් සිද්ධ වෙන්නේ නැති සිද්ධාන්තයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අතහැරීම අතහරින්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. දැන් බෞද්ධයන්ට අපි කිව්වහම දවසක් මම කිව්ව පිරිසකට මේ පින්වත්නි ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ඔය වචන තුන ඔන්න වීසි කරලා දාන්න ඕක වැඩක් නැහැ කියලා. බෞද්ධ කියන්නේ මොකද්ද? අපෝ ඒක බෑ වීසි කරන්න. ඇයි? ඒක අපේ දාය ආදිය. ඒක අපේ අයිදිය. මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කාරණේ අපේ දාය ආදිය කියලා කිව්වා. ඒක විසි කරන්න බෑ. ඒ කියන්නේ ඒක හරියට අර කුණු තක්කාලිකෙදියක් කුණු විතරක් විසි කරන්න හදන තක්කාලි තියාග. කුණු අඹගෙඩිය කුණු විසි කරන්න හදන අඹගෙඩිය තියාගෙන එහෙම බෑනේ කරන්න. අනිත්‍ය දුක්ඛය අනාත්මයි විසි කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක දුන්නේ විසි කරන්න. මේගොල්ලෝ ඒක ඇඟේ දාගත්තා. ඈ? විසි කරන්න දීපු දේ ඇඟේ දාගත්තා. ඒක තමයි සිද්ධ වුනේ. දැන් මේ කියන ධර්මයේ හරේ ඇත්ත වශයෙන්ම මේ ධර්මයේ දෙන්නේ ඔබට සියල්ල විසි කරන්න මේ උපකරණයක් අපි මේ දෙන්නේ. මේක ඇඟේ දාගන්න නෙමෙයි දෙන්නේ. සෝදා පවිත්‍ර වෙන්න, පිරිසුදු වෙන්න ඇඟේ දාගන්න නෙමෙයි දෙන්නේ. ඒක හොඳට තේරුම් කරගන්න ඕනේ. දැන් අර අපහුගේ දවසක අම්මලා කට්ටියකට අර කැරට් වලින් හදපු ෆේස් වොෂ් එකක් දීලා තියෙනවා පනිස් ගෙඩියක් එක්ක. ඒක ෆේස් වොෂ් එක බීලා පනිස් ගෙඩියක් කාලා. ඉතින් ගැහුවාම බෝතලේ තියෙන කැරට් ගෙඩියක් ෂුවර් එකට එළවලු පීමක් වෙන්නේ නැති කියලා හිතලා බිව්වා. ඈ? පැපොල් තියෙන එක එක ෆේස් වොෂ් වර්ගයේ තියෙන හිතුවා පැපොල් ජූස් එකක් වෙන්නේ නැති කියලා බීලා දැම්මා. ඉතින් පනිස් ගෙඩියක් එක්ක පැපොල් කෑල්ලක් තියෙන බෝතලෙකුත් හම්බුණා. මම හිතන්නේ බීම වෙන්නේ නැති කියලා. ඉතින් අපි උනත් බොයි. ඈ වැලුවේ නැති වුණොත් හරියට. ඉතින් ඒ වගේ අදහල කාර්යය සිද්ධ වෙන්නේ අන්න ඒක වෙලා තියෙන්නේ. වරදවා ගැනීම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිතාම පැහැදිලිව දේශනා කරා යංකෝ භික්ඛු දුක්ඛං తත්‍රතේ චන්දෝ පහතබ්බෝදි. යමක් දුක නම් ඒකත් හරින්න. දුක නම් දුක අතහරින්න. දුකෙන් අතහරින එකනේ දැන් කරන්නේ. දුක අතහරිනවයි කියන්නේ එකක්, දුකෙන් අතහරිනවයි කියන්නේ තවත් එකක්. යංකෝ බික්කු අනත්තා తත්‍රතේ චන්දෝ පහතබ්බෝති. ආත්මයෙන් අතහරින්න යන්න එපා. අනාත්ම බව අතහරින්න. දැන් අපි අය අනාත්මයි කියන්නේම ආත්මේ. තේරුණානේ? අනාත්මයි කියලා කියන්නේම ආත්මේ අල්ලගෙන. ඉතින් අනාත්ම ආත්මෙන් කියන්නේ නැතුව අනාත්මයි කියලා අනාත්මේ අතහරින්න. එතකොට ඔබේ ළඟ ආත්මයත් අතහැරෙනවා. යංකෝ බික්ඛු අනිච්චා චතුර්ථේ චන්දෝ පහතබ්බෝති. නිත්‍යතාවේම අනිත්‍යයි කියනවා. අනිත්‍යතාවේ කොච්චර අල්ලගෙනද කියනවනම් අනිත්‍යතාවයට කවුරු හරි අත තිබ්බොත් එහෙම හපහකන මට්ටමට පාර දෙන මට්ටමට අනිත්‍යතාවය ග්‍රහණය කරලා තියෙනවා. මේ අපි මේ අපේ දාය ආදේ. ඈ? ඉතින් විසි කරන්න දෙන දේවල් කිසිසේත්ම ගන්න උවමනාවක් නැහැ. ඒකයි තියෙන කාරණේ. එතකොට ධර්මය ඔබට අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. පොතට නෙමෙයි හිතට ගලපන්න, ජීවිත පොත අවුස්සන්න, ජීවිත පොත කියවන්න. ඒ ජීවිත පොත ඇතුලේ තිබෙන්නා වූ නිස්සාරත්වයේ දකින්න, විෂමතාවයේ දකින්න, ගැටලු උපදින ආකාරය දකින්න, නිර්මාණය කරන ආකාරය දකින්න, දකින්න තරමටම ඔබේ තුල අවබෝධයෙන් දුරු වෙන ගුණය, අවබෝධයෙන් ඔබ වැඩෙන ගුණයක් ඔබ තුල ඇති වෙයි. එහෙම නැතුව මේ සංකල්පයක් දෙඩි කරලා මෙන්න මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි කිව්වහම මේක හරියන්නේ නැහැ. තේරෙනව නේද? එහෙම කියලා හරියන්නේ නැහැ. ඒක අවබෝධයෙන් දුර වෙන්න දෙන්නට ඕන. දැන් ඔබට ගින්දර පිළිබඳව ඇතිවෙච්ච අවබෝධය අපි නිතරම ගන්න උදාහරණයක් වශයෙන් අවබෝධයෙන් ඈත් කරපු දෙයක් නේ ගින්දර. ඒසා මම අද උදේ නැගිටපු ගමන් ගිහිල්ලා මේ ලිපට අත දාවිද මේ ලිපෙ උඩ වාඩි වේද කියලා හිතෙන්නේ කාටවත්. බය හිතෙන්නෙත් නෑ. ඒකට හේතුව තමයි ඒක අවබෝධයෙන්ම ගින්දරත් එක්ක ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉතින් සමහර අය බයයි මට අහවල් කෙලෙස් හටගනේද? අහවල් සිතුවිලි හටගනේද? අහවල් ප්‍රශ්න ඇති වේද කියලා අයියේ. අවබෝධයෙන් දුර වෙච්ච දේවල් නොවන නිසා. අවබෝධයෙන් දුර වුණොත් ඒක ඇති වෙන්නේ නැහැ ආයි. ඒක වෙනස් වෙන්නේ නැති ධර්මතාවයක් බවට පත් වෙනවා. මන අවබෝධ මනසට අවබෝධය ලබා ගන්න නෙමෙයි ඕන ඔබ මනස අවබෝධ කර ගන්නට ඕන. ඔබට ඇති වෙන්න ඕන මට අවබෝධ වුණා කියන සතුට නෙමෙයි මම නෑ නෙවෙයිද මෙතන කියන සතුට. මමෙක් නැහැ නෙවෙයිද මෙතන කියන සතුට ඇති වෙන්න ඕන මට ලැබුණු සතුටක් හරි මගේ සතුටක් හරි නොවෙන්නට ඕන. මේක හරි සංකීර්ණ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ කාටද කියලා කල්පනා කළා. හරි අසීරු සංකීර්ණ ධර්මයක්නේ. මේක ප්‍රාථමික සාමාන්‍ය මේ පදපරම ආගමික ලබ්ධිකයන්ට වගේ අයට මේක තේරෙන එකක් නෙමෙයි. දැන් කොච්චර කිව්වත් දැන් කාටවත් ඒකීය න්‍යායක් ඒකීය ගමන් මාර්ගයක් ඒකීය ස්වરૂපයක් මාර්ගයක් මේකේ පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ. ඇයි ඒ? ඇත්තෙම අපි එවැනි ප්‍රකාශයක් කරන්නෙත් නැහැ. ඇයි එහෙම ප්‍රකාශයක් නොකරන්නේ? ඒකීය ගමන් මාර්ගයක් තුල ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන සහිත ඉන්ද්‍රිය ග්‍රහණයකින් ගමන් කරන මාර්ගයක් තුලකට ප්‍රවිෂ්ඨ කරලා එතෙන්ට දාල වැඩක් නැහැ. එතකොට තව තවත් තමන් ඉන්ද්‍රියන් තුලම පැටලෙවෙන ස්වභාවයකට පත් වෙනවා. දැන් අපිට ඕන මනසින් වැඩ ගන්න නෙමෙයි මනස ඉවත් කරන්න. ඔබ තුලට යමක් දෘෂ්ටිගත කරන්න නෙමෙයි ඔබ තුල තියෙන දෘෂ්ටි සියල්ලම ඉවත් කරලා පිරිසුදු කරලා දෙන්න. මේක පොඩි සර්විස් සෙන්ටර් එකක්. නේද? සර්විස් සෙන්ටර් එකට ගියාම අර පිටිපැත්තේ ලොකු වතුර ප්‍රෙෂර් කරලා හයියෙන් හෝස් ගාලා වාහනේට හැමතැනටම ගහනවා. මොකද මේ වතුර ඉතුරු වෙන්නේ නැද? දැන් වතුරත් වේලලා දෙන්නේ. ඊළඟට හුලං අල්ලනවා. හුලං අල්ලලා වේලනවා. එදී ඇයි ඒ? ඒක තමයි සර්විස් සෙන්ටර් එක. මේක සර්විස් එකක්. මේක ආගමක්වත් දෘෂ්ටියක්වත් තවත් දෙයක් අලුත් දෙයක් ඇතුළත් කිරීමක් නෙමෙයි. මේක මනස පිරිසුදු කරගන්න වැඩපිළිවෙලක්. මනස පිරිසුදු කර ගැනීම සඳහා ඔබ ළඟ තියෙන අරමුණු, ඉතින් අරමුණ වෙනස් කරලා අරමුණක් දාලා වැඩක් නැහැ. අපි කියන අරමුණු වලින් ඉවත් වෙන්න. රූප තියෙන රූප වලින් ඉවත් වෙන්න, සංඥා තියෙන සංඥා වලින් ඉවත් වෙන්න, වේදනා තියෙන වේදනා වලින් ඉවත් වෙන්න. දැන් අපි දුක් වේදනාව නැති කරන්න හැම මොහොතකම ඊළඟට මොකද බලාපොරොත්තු වෙන්නේ? සැප වේදනාවක් හොයාගෙන යනවා. දුක්ඛ ස්වභාවය නැති කරගන්න සැප ස්වභාවයක් හොයාගෙන යනවා. මොනවද මේ ලෝකේ සැපයි කියලා මේ හොයාගෙන වෙයි කියන්නේ? සංකල්පය. දැන් අර විශාල තට්ටු ගණන් මහා ගොඩනැගිලි වල කොන්ක්‍රීට් අස්සේ හිරවෙච්ච මිනිස්සු රටවල් වල කල්පනා කරනවා, අනේ වෙල්ලෑයක් මැද පොඩි පැලක් හදාගෙන ගහක් යට හුලම් වැදි වැදි ඉන්නේ කවද්ද ආස කියලා. ඒ මිනිස්සුන්ට වෙල්ලෑයවල් නැති හින්දා නිකන් ෆොටෝ වල ගහගෙන ඉන්නෝ, කම්පියුටරින් වෙල්ලෑයවල් බලනෝ. දැන් සමහර අය මම කතා කරනවා මේ වගාවක් කරනවා කිව්වා. මම මොකද මං හෝ රස්සාවෙන් අයින් වෙලා වගාව කරනවා. දැන් බලනකොට කම්පියුටරේ වගාවක් කරනවා. කම්පියුටර් වල වගා කරනවා. ඉතින් ඒ වගේ මේ දේවල් පවා ඒ තියෙන අසහනකාරී තත්ත්වයට එහෙම කරනවා. ගහක් කොළක් දකින්නම නැති වෙනකොට මේ පොඩි මලක් හදා මේසෙ උඩ තියාගෙන ඉන්න පොඩි අඩි 10ක් විතර මල් පැල අඩි 10ක් නෙමෙයි අඟල් 10ක් 15ක් විතර උස මල් පැලයක් තියාගෙන ඉන්න මේසෙ උඩින් තියාගෙන ඉන්න. ඒ සංකල්ප මේ ලෝකයක්. අපරාධ මේ මිනිස්සු අනවශ්‍ය දෙයකට මහන්සි වෙන්නේ. අනවශ්‍ය තරග මං කියන්නේ මිනිස්සු මේ දහමත් ඉටු කරගෙන ශක්ති ප්‍රමාණයෙන් ලෝකයේ වේදනාවක් නැතුව යන එක හොඳයි. නමුත් මුළු මහත් ජීවිතේම නාස්ති වෙන එක අනුමත කරන්න බෑනේ. නේද? ඒක අනුමත කරන්න බෑ. දැන් කවුරු හරි කොහේ හරි දුවනවා. කකුල් දෙක කූරගෙන කඩාගෙන උල් ඇනගෙන කටු ඇනගෙන කෙනෙක් දුවනවා. එතකොට ඔබට ඒක අනුමත කරන්න පුළුවන්ද? එහෙම අනුමත කරන්න බෑ. අපිට කියන්න පුළුවන් ඔබ සුපරීක්ෂාකාරීව පහසුවෙන් ඔබට යා හැකි ශක්ති ප්‍රමාණයෙන් යන්න. අන්න ඒකයි මේ ධර්මයේදී අපි මෙතෙන්දී කියලා දෙන්නේ. ඒ ගමන අනිවාර්යයෙන් යන්න ඕන. දැන් මේ තියෙන බුද්ධ ඝමන කියන්නේ අතර වෙලාම ඉන්න කියලානේ. එහෙම නතර වෙලා ඉන්න බෑ මිනිස්සුන්ට. යන්න ඕන අර විදියට ක්‍රමවත් විදියකට යන්න. මනස පිරිසුදු කරගත්තට පස්සේ ඔබට රූපරාජිනී තරඟයට ඇතුළත් වෙලා රූපරාජිනී වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ මේ ලෝකේ ලොකුම පෝසතා වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ මොනතරම් පිරිසක් පාලනය කළත් ඒ මනසට බාධාවක් වෙන්නේත් නැහැ. ඒකයි තියෙන දේ. ඒකේ ශාසන ඉතිහාසයෙන් ඒක පැහැදිලි වෙනවා. ඔය විසාකා මහ උපාසිකාව බියුටි කල්චර් කරන්න නැතුවද මේ රූපරාජනියක් වුණේ? ඈ? එතකොට තරංගයකට ගිහිල්ලා එයාගේ රූප ස්වභාවයන් අනිත් අයට ප්‍රදර්ශනය කරන්නේ නැතුවද රූපරාජිනිය වුණේ? ඈ? මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලාද මේ මහලතා බලන්දනාව කරේ දාගත්තේ? ඒක විශේෂ සම්භාවනීය තැන්වලට පලන්දල බොහොම ගියා. හැබැයි ඇතුලින් එයාගේ දර්ශනය වෙනම තිබ්බා. සම්මුති දර්ශනය මේකයි කියලා තිබ්බා. ඉතින් සම්මුති වැඩපිළිවෙළවල් සම්මුති දිනා ගැනීම, සම්මුති ගෞරවයන්, සම්මුති තත්වයන්, සම්මුති අදාළ දේවල් ඒ විදිහට තියෙන්න ඕන. ඒක වෙනම කාරණයක් බවට පත් වෙනවා. දැන් මේ අපිටත් එහෙමයි. අපෙත් සම්මුතියට ගරු කරන පිරිසකුත් මේ සමාජය තුල ඉන්නවා. අපේ තුල තියෙන ධර්මඥානයට ගරු කරන පිරිසකුත් මේ සමාජය තුල ඉන්නවා. ඉතින් මම නම් අගේ කරන්න මගේ තියෙන ධර්මඥානයට ගරු කරනවට. සම්මුතියට ගරු කරන මිනිස්සු සම්මුතිය පස්සේම දුවගෙන යන පුස් මිනිස්සු හැටියට මම සලකනවා. සම්මුතියට ගරු කරන අය ඒකයි. ඒ නිසා මේ ධර්මය අගය කරන්න එක තමයි ඉතාම වැදගත්කමක් තියෙන්නේ. ඊටත් වැඩි මේ මාහට නම් පැහැදෙන්න එපා. මම කිව්වනේ මම එච්චර හොඳ කෙනෙකුත් නෙමෙයි නරක කෙනෙකුත් නෙමෙයි කියලා. ඒ නිසා මාහට පැහැදෙන්න එපා. එතකොට මේක වෙනසක් වෙන්නට පුළුවන්. කාටවත් පැහැදෙන්න එපා. කාටවත් අපහැදෙන්නත් එපා. ඔබේ ගැටලුව විසඳ ගන්නකෝ. ඈ ඔබ දොස්තර මහත්තයා ළඟට යන්නේ තුවාලේට හරියට බෙහෙත් ටික ලබා ගන්න. ඒක ගන්නකෝ. ඒක ඒ දේ කරගන්න. ඒකයි අර බුදුහාමුදුරුවෝ පෙන්වන ඊතලෙන් විද්ධාම ඔබ හොයන්න එපා. මේ ඊතලේ කොහේ නිෂ්පාදනයක්ද කොතනද මොකද්ද කියලා. ඉතින්ල මූලික කාරණේ ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න. තුවාලේ සනീപ කරන්න. දැන් ඔබට ඊතලේ වැදිලා තියෙන්නේ. ඔබ වේදනාව විඳින යම් කාරණයක් නිසා. ඒ කාරණේ විසඳ ගන්න. ඒ කාරණේ නිරවුල් කර ගන්න. මොකද්ද ඒ කාරණේ නිරවුල් කරන්න තියෙන දේ? ඈ කිසිවක් නොකර ඉන්න. හිතුවාලේ සනീപ කර ගන්න. ඒ කාරණේ වෙනුවෙන් කරන්න තියෙන දේ මොකද්ද? කිසිවක් නොකර ඉන්න. කිසිවක් නොකර ඉන්න කිව්වහම එහෙනම් ඉතින් බනහනගෙන තේරෙන්නේ නැහැ. එකෙන් කිසිවක් නොකර ඉන්න තැනට පාදක කරගන්නනේ මේ ධර්මයේ කියන්නේ. එතකොට ඉතින් බණ අහන්න වෙනවා ඒක. සත් ධර්මය අහන්න වෙනවා. කිසිවක් නොකර ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. දැන් ඔබට කිසිවක් නොකර ඉන්න කිව්වට ඉන්න බෑනේ. ඒකනේ ප්‍රශ්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ ඇති වෙනවා කොහොම කෙසේද අපි කිසිවක් නොකර ඉන්නේ ජීවත් වෙන්නේ කොහොමද කියලා බලමු. කිසිවක් නොකර ඉන්න පුළුවන්කම තියෙන්නේ කිසිවෙක්ම නොවන කෙනෙකුට පමණයි. ඔබ කිසිවෙක් වේද ඔබට යම් කිසිවක් කරන්නට සිද්ධ වෙනවා. ගති විමුක්ත විය යුතුයමයි. ගති විමුක්ත විය යුතුයමයි. ගතියෙන් නිදහස් වෙන්න ඕන. එතකොට හැමතිස්සෙම උත්සාහ කරලා බලන්න. ඒ කියන්නේ ඔබට කොයි වෙලාවක හරි අවබෝධ වෙන ධමයක් මේක. ඈත ගහක කුරුල්ලෙක් ඉන්නවා කියලා අනිත් යාළුවට පෙන්වුවාම මේ යාළුවා මෙහෙම හැරිච්ච බල්පු ගමන් කියන්නේ මොකද්ද? කොහමද පේන්නේ නැහනේ. ඊට පස්සේ යාළුවා කියනවා අර මැද තියෙන ගහේ. ඊට පස්සේ කියනවා පහළ දෙවෙනි අත්තේ මං අත්තේ මෙහෙම බලන්න මෙහෙම බලන්න කියලා ඔන්න ඔහි මෙහෙම හැඩ ගැස්වීම් ගොඩාක් කළහම තමයි පේන්නේ. හරි ඔන්න මං දැක්කා. ඒ නිසා ඔබටත් මේක කියපු ගමන්ම පෙනුන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. අපි අර කියනවා තව තව රටාවලින් කියනවා මේ විදිහට මෙහෙම විදිහට හැඩ ගැහෙන මෙහෙම බලන්න කියලා. ඔබත් එහෙම බලන්න ඕන. හැම නැතුව ඉතින් අපි කියාගෙන යනවා. එයා හොය ඉන්නවා. එයා වෙනත් අත් දිහා බලාගෙන ඉන්නවා. එතකොට නේද? එතකොට පේන්නේ නැහැ. හැබැයි එහෙම බලන්දි ඇහැ පේන්නේ නැත්තම් අන්න ගැටලුව. ප්‍රඥාව වෙන්නේ නැත්තම් ගැටලුව. නමුත් ඇහැ පේනවා අඩු වුණත් උනන්දුවෙන් බලනවා නම් ඒ ප්‍රඥාව වර්ධනය වෙලා දකින්න. ඇහැ පේන්න මොන ප්‍රඥා ඇස තියෙන්න මොන. දැන් ආගම් වලින් මොකද කරන්නේ? සම්පූර්ණ ප්‍රඥාස වහලා දානවා. වහලා ප්ලට් කරලා දාලා අපි කියන විදියට කරන්න. මේ විදියට කරන්න. මෙහෙම කරන්න. මෙන්න මේව තමයි පින්. මේව තමයි පව් කියලා. ඒගොල්ලෝ නියම කරපු පව්, ඒගොල්ලෝ නියම කරපු පින්, ඒගොල්ලෝ කියන විදියට කනවා, ඒගොල්ලෝ කියන විදියට අඳිනවා. ඇත්ත වශයෙන්ම ওই ආගම් නිර්මාත්‍රකෝ සියලු දෙනාම අවීචි මහා නරකයේ ඇති. බුදුහාමුදුරුවෝ ආගම් නිර්මාකේ නාම්පකේ නෙමෙයි. රිලිජන් ලීඩර් කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ. බුදු කෙනෙකුත් නෙමෙයි බුදුහාමුදුරුවෝ. සම්මා සම්බුදු කෙනෙක්. ඒ කියන්නේ කිසිම බුදු කෙනෙක් නොවන කෙනෙක්. සම්මා සම්බුදුන් කියලා කියන්නේ මේ බුද්ධිය ඥානෙ බුද්ධි කරගෙන නැහැ කිසිවක්. අශේෂ විරාග නිරෝධයි මොකක්වත් අල්ලගෙන නැහැ. මම මිනිස්සෙකුත් නෙමෙයි කියපු උත්තමයාණන් ආගමික සංස්කෘතියෙන් නෙමෙයි. එහෙනම් අපි ආගමික ශාස්ත්‍රවල ටික නම් අවීචි මහා නරකයේ ඇති බොහෝ දෙනා හොඳ අය කෙනෙක් දෙනෙක් ඉන්නෝ ඒ අතර. ඒ බොහෝ දෙනා අවීචි මහා නරකයේ ඇති මොකද ඒ තරම් පාප කර්මයක් තවත් නැහැ. ඇයි මිනිස්සුන්ගේ නිදහස වහලා දැන් දැන් මම ඔයත් උනත් මෙතෙන්ට කැඳවගෙන අපි බුරුදු කරනවා නම් පින්නතුනේ මේ අපේ එක තමයි හරි. හා මීට වඩා එහාට දෙයක් කතා කරන්න බෑ. මේකම තමයි හරි කියලා. මම නම් කියන්නේ ඕන තැනක යන්න ඕන පොතක් බලන්න ඕන භාවනාවක් කරන්න ඕන විදියකට මේක දිහා බලන්න ඕනම් ප්‍රතික්ෂේප කරන්න ඕනම් අනුමත කරන්න පුජ්‍යලය සම්පූර්ණ නිදහස්. එපයි කියලා හිතනවනම් නෑ ඉතින් නෑ. ඒක තමන්ගේ නිදහස. ඒ තරම් නිදහස් කරලා කරුණු කියලා දෙන තැනකටම ඕගොල්ලෝ යන්න ඕන. මොකද ඔබට ඒ එතනින් ඔබට සත්‍යමතු කරගන්න. සත්‍ය කියන්නේ ඒකාන්ත වශයෙන්ම සැනසෙල්ලදායක දෙයක්. සත්‍ය කියන්නේ ඒකාන්ත වශයෙන්ම ජීවිතේ පැහැබර කරන ලස්සන කරන දෙයක්. ඒක අනිවාර්යයෙන්ම මේ ජීවිතයේදී දරා ගන්න. පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න, පුළුවන් තරම් හොඳට ධර්මයට ගලපමින් මනස හදා ගන්න. ඒ හදාගෙන යන ගමනේ ඔබට අවසාන දෘෂ්ටිය ඔබ සිඳින මොහොතේදී ඔබ කිසිවෙක් නොවේ කියන මට්ටමට ගොඩ නැගුණට පස්සේ එතන සිට සජීවී දහම ආරම්භ වෙනවා. අලුතෙන් ඇස කන නාසය දිව ශරීරය සංකල්ප වලින් දෘෂ්ටි වලින් වචන වලින් තොරව ලෝකය ග්‍රහණය කරන්න, ලෝකේ බලන්න, ලෝකේ විඳින්න පටන් ගන්නවා. එතකොට ලෝකේ හරිම ලස්සනයි. ලෝකේ මම හිතන්නේ අවුරුදු 5000ක් ජීවත් වෙන තියෙනවා නම් ඒ මනුස්සයා අවුරුදු 5000ක් ජීවත් වෙයි. මොකද ලෝකේ ඒ තරම් ලස්සනයි. සංසාරෙත් ලස්සනයි. මොකද දියේ හොඳට පීනන්න පුරුදු වෙච්ච කෙනාට දියට පයින් එක හරි සන්තෝෂය. මර විශක් හිතෙන්නේ නෑනේ. පීනන දන්නේ දැන් අපි පොඩි කාලේ හොඳට නරල පීරලා පිලුම් ගහපු කට්ටිය. ඉතින් අද ඇලක් ළඟින් යනකොට නිකන් ඇඟට පොඩි කිතියක් දැනෙනවා. මොකද මේකට පයින් නැත්තම් කියලා. ඈ ඒ නිසා මේ සංසාරේ උනත් ලස්සනයි. දැන් දීපංකර පාදමූලේ ඉඳලා නේද බුදුහාමුදුරුවෝ මේ දක්වා ආව කියනවානේ. හොඳ හරි විනෝදෙන් ඉන්නේ නැති මිනිස්සු බැන්නත් hina වෙලා, හොඳ කිව්වත් hina වෙලා, ඇති වෙන එකටත් hina වෙලා, නැති වෙන එකටත් hina වෙලා, කල යුතු දේ කරලා. නැති වෙන එකට hina වෙනවා කියන්නේ නැති වෙනවට කැමති නෑ හැමදේම. අපි සුරක්ෂිත කරනවා, ආරක්ෂා කරනවා, ඒවට ක්‍රමවිධාන යොදනවා. ඒ බාහිර බුද්ධිමය කළමනාකරණ ඒ පුජ්‍යලය ළඟ අනිවාර්යෙන් පිහිටනවා. නමුත් හැම දෙයක් කෙරෙහිම අපූර්වත්වයකින් නැවුම් බවකින් බලන්න පුළුවන් ගුණයකුත් පහළ වෙනවා මේ ධර්ම. අපිට මේ මේ විදිහට බලන්න කියලා දැන් රහතුන්ගේ දැක්ම මෙයයි කියලා ඒ දැක්ම අරගෙන ඔබ තුල මේ બ્લોක් එකක් ගහන්න බෑ. මේ બ્લોක් එකෙන් ඔබත් බලන්න කියලා. ඔබ එතෙන්ට පරිවර්තනයේ වෙලා ස්වභාවික දැක්මක් ඔබ තුලින් ආරම්භ වෙනවා මිසක් මේ බුදුවරුන්ගේ දැක්ම මේකයි ඔබත් මේ විදිහට බලන්න. රහතුන් ජීවත් වෙන්නේ මෙහෙමයි ඒ නිසා ඔබත් මෙහෙම බලන්න. රහතන් වහන්සේලා පාරේ වඩින්නේ මෙහෙමයි හිමින් මේ මේ මීටරයක් දෙකක් දුර බලාගෙන ඒ නිසා ඔබත් මීටරයක් දෙකක් බලාගෙන යන්න. අහවල් රහතුන් වහන්සේලා එක වේලක් කාලා හිටියා ඔබත් එක වේලක් කාලින්ට එහෙම කියන්න බෑනේ. අහවල් රහතන් වහන්සේ දවසට මෙච්චර වතුර බිව්වා ඔබත් මෙච්චර වතුර බොන්න. එහෙම කියන්න බෑ මනුස්සයගේ ශරීරය එක එක විදියයිනේ. නෑ අපි දැන් සමහර අය අපිට කියන ලීටර් 6ක් බොන්න 7ක් බොන්න එහෙම කියන්න බෑ. ඒ පොඩි ළමයින්ට ඒක ප්‍රමාණයක්. තරුණ අයට තවත් ප්‍රමාණයක්. ඒක උදර ප්‍රමාණයන් වලට අනුව. ඒ නිසා ඒ දේවල් අපි બ્લોක් එකක් ගහන්න උත්සාහ කරනවා නෙවෙයි. ඔබ තුල සම්පූර්ණ පරිවර්තනයක් උත්සාහ කරන කිසිවෙක් නොවෙන්න කිසිවක්ම නොකරන්න උත්සාහවත් වෙන්න හැමදෙනාටම තෙරුවන් සරණයි.